මේ සැරේ ඡන්දෙදී විතරක් නෙවෙයි දැන් මැතිවරණ කීපයකදීම දැන් කොහොම හරි අවුරුදු 8ක විතර ඉඳලා විකිනින්න හන්සේලා හැදිරුම්පත් නිකුත් කරන්නේ නැහැ. ඡන්දේ පාවිච්චි කිරීමේ අයිතිය විතරක් නෙවෙයි දඹදිවවත් වන්දනාවේ යන්න බෑ. මොකද අයිති කාඩ් එක නැතුව හැදිරුම්පත නැතුව මේ පාස්පෝර්ට් එක හදාගන්න බෑ. මේ තස්තවාදී කලබල තිබුණ දවස්වල අඩුම ගානේ ජයශ්‍රීමා බෝධිය වඳින්නවත් දළදා වහන්සේ වඳින්නවත් යන්න බැරුව තිබුණා. ළඟට කිසිම විභාගයකට භික්ෂුණීන් වහන්සේලාට ලියන්න බෑ. සාමාන්‍ය පෙළ, උසස් පෙළ හෝ සංසවි අධ්‍යාපනයේ ලබන්න විදිහක් නෑ. බැංකු ගණදෙනු කරන්න විදිහක් නැහැ.